මේ ආසනයේදී අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයට එනවා. ඒ ආවයින් පස්සේ එතුමත් එක්ක එකතු වෙලා මේ දිස්ත්‍රික්කයෙන් තමුන්නාසයට කියන්න කැමති. අපි ඡන්ද ලක්ෂ 3කට වැඩියෙන් මේ දිස්ත්‍රික්කය අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා කියලා මම තමුන්නාසයට කියන්න කැමති. ඒ ජයග්‍රහණයත් එක්ක අර රිජන් බන්දේතුමා කිව්වා වගේ අපේ ලයිස්ුවේ කවුරුත් ඉතුරු වෙන්නේ නැති වෙයි සමහරලාට අහින්දාස් කෙනෙකුත් දාන්න වෙයිද නැහැ. කට්ටියම අතුරට යනවා. ලටොස් ගාලා දැම්ම විතරයි බඩු ඇතුලේ. ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනා ඔක්කොම අතුරට දාගන්න පුළුවන් අපිට කිසි ගැටුවක් නැහැ. නිසා තමුන්නාසර බය වෙන්න එපා. අපිට මේ වැඩේ කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන කට්ටියට තමයි ඡන්ද අවුලන්න වෙන්නේ.